மினிஸ்டருக்கு காக்கும் கொலம்பட்ட என்னெல்லாம் விசிறியானேக்கு இச்சர மகா ஒப்பு வேடாக் மேவை தாயும் பாகமனாக்கு என்ன போகாமோ இது கட்டிய கட்டு கரகாண்டேக்காத் மகா ලොකු වැඩක් නෙවෙයි. හැබැයි මේකට මේ සම්බන්ධ වෙලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම එතුමාගේ සහෝදර දැසිත් රාජපක්ෂ මැතිතුමා මොකද මේ කරන්න යන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට හදන්න. මේක අපිට අලුත් දෙයක්, අමුතු දෙයක් නෙවෙයි. හැබැයි කෙටි කාලීනව එයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරාද කරලා වෙන පිරිසකට මේක ජයග්‍රහණය අත්පත් කරලා දීලා මේ අන්තරාත්කේ දැසිත් රාජපක්ෂ මැතිතුමා ලොකු ලාභයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඇති.